චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භජන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත යෝ මහරජාය සමාචාරෝ අත්ථව්‍යාමාදාය පිසංවත්තති පරව්‍යාමාදාය පිසංවන්තති උභයව්‍යාමාදාය පිසංවන්තති සත්ත අකුසල ධම්මා අභිවන්දන්ති කුසල ධම්මා පරිහායන්ති ඒව රූපෝ කොමාරාය ආය සමාචාරෝ කෝපාරම්භෝ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝ ඒති විහාරාධිපති ගරුතර නායක මහින්දමාන වහන්සේ ප්‍රධාන ගරුතර මහ සංඝරුවනි නමස්කාරයි සදහවත් වාසනාවන්ත පිළිතුනි අද දින වාස්පුර පන්සලක පුරවදාසෙහි කොළඹ අත සම්බෝධි විහාරස්ථානයේ සිදු කෙරෙන සීල සමාදානයේදී සිදු කෙරෙන ධර්ම දේශනාවට මුහුණ දීමටයි මේ අත්සන් බලාපොරොත්තු වන්නේ පිළිතුනි සත්‍යමේ සීල කියන්නේ අපේ ජීවිතයට තියෙන මහා ආලෝකයක්. සංඝරමයේ කියලා කියන්නේ අපට අලුතෙන් එකක් ලැබුණා වගේ. අපට ලෝකය ගැන බලන්නට දැනෙන නිද්දයක් තියෙනවා. නමුත් ඊට වඩා ගැඹුරින් ලෝකයේ දෙස බලනකත් ඒ ලෝකයේ දෙස බලලා අපේ ජීවිතවලට එළඹෙන්නක් තියෙන අනාගතයේ එළඹෙන්නට තියෙන දුක්ඛම් කටලවලින් නිදහස් වන්නට තියෙන දහමක් තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනය කියලා කියන්නේ බෞද්ධ දර්ශනය බුදුදහම කියලා කියන්නේ. එනිසා පින්වත්නි අප සතර අනන්ත කාලයක් පින් කරලා කුසල දහම් වඩලා ඒ වගේම ප්‍රාර්ථනා කරලා ලබපු සම්බුද්ධ ශාසනික ප්‍රතිඵලයි ඔබ ආපදමේ නෙලාගන්නේ. එනිසා ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබෙනවායි කියලා කියන්නේ පින්වත්නි කල්පාන්තර ගානකින් කෙනෙකුට ලැබෙන ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒ භාග්‍ය සම්පන්න අවස්ථාව ලබා ගන්නතු ඔබ අපසලියුතු ප්‍රධානම කාර්යය තමයි. අපට කොයි තරම් කටයුතු තිබුණත් ඒ කටයුතු සියල්ලටම වඩා ධර්ම ශ්‍රවණයට සහ ඒ ශ්‍රවණය කළ ධර්මය අනුව තමන්ගේ ජීවිතයේ පාස්වා ගැනීම අපේ ජීවිතවල ප්‍රධාන තමන්ගේ අතර ගන්නට ඕන. ඒක පින්නතුනි අපට අපේ ජීවිතයේ වඩාත්ම සැනසීදායක ලෙස ගත කරන්න විතරක් නෙවෙයි අප ඇතුළු කරන අනිත්‍යයට ආශිර්වාදයේ පිණිසත් ඒ වගේම අපේ දෙමව්පියන්ට ආශිර්වාදයේ පිණිසත් ඒ වගේම අප කෙරෙහි බලාගෙන මෙත් යොමාගෙන ඉන්න අපේ වැඩිහිටියන්ට අපේ සමකාලීනයන්ට විතරක් නෙවෙයි විශේෂයෙන්ම අපේ ළමා පරපුරට අපට වඩා බාලයට දෙන ලොකු ආදර්ශයක් වෙනවා අපි. මේ නිසා පින්තුනි ධර්මයේ වෙනුවෙන් කරන කැපවීම තමයි හැබැයි කැපවීම ලෙස බුදුදහම අනුව අපට දැක ගන්න පුළුවන්කම තියෙනවා. එනිසා ධර්ම වෙනුවෙන් ලැබුරු වෙච්ච ධර්ම ශ්‍රවණය කරන දහම් මාර්ග හැසිරෙන ඔබ බොහොම සතුටට පත්වන්න ඔබ මේ ලෝකේ ඉන්න සත්‍යයන් අතරින් ඔබ මේ ලෝකේ ඉන්න මිනිස්යන් අතරින් ඉතාම භාග්‍ය සම්පන්න පිරිසක් කියලා. ඒ භාග්‍ය සම්පන්න බව ඔබ අද ලබාගෙන තියෙන අතරේ ඔබ වඩාත්ම තවත් ධර්මයට ලැබුරු වෙලා සීල සමාධි ආදී ගුණධම් සම්පූර්ණ කරගෙන

මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න බෞද්ධයෙක් වෙන්න ඕනේ. අබෞද්ධයෙකුට උනත් පුළුවන් මේ සම්මාදිට්ඨිය ඇති කරගන්නට. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් ධර්ම දේශනා කළේ පින්තුනි, නියත මිත්‍යා දෘෂ්ටියින් අය සම්මාදිට්ඨියට පත් කරන්න. නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ සමහර අය ඉන්නවා නත්ති දින්නම් නත්ති ඉට්ටම් නත්ති සුකට දුක්පටානම් අම්මානම් පලන් විපාකෝ නත්ති අයන් ලෝකෝ නත්ති පරෝලෝකෝ ආදී වශයෙන් කියන කාරණා 10ක් පිළිබඳව දානෙහි විපාක නැත යාගේ විපාක නැත ආදී වශයෙන් සිල්වත් ප්‍රමණ බ්‍රාහ්මණයන් නැත ආදී වශයෙන් කියන කරුණු 10ක් පිළිබඳව ගැටි වැරදි හැඟීමක් තියෙන අය සමාජෙ ඉන්නවා. අන්නේ මිත්‍යා දෘෂ්ටියින් අය සම්මාදිටියට පත් කරන් තමයි බුදුරජාණන් වහන්සේ පළමුවෙම ධර්ම දේශනා කළේ. අන්නේ ආකාරයෙන් නියත මිත්‍යා දෘෂ්ටියින් මිදෙන කෙනා දැන් දෙවනි වතාවට එන්නේ ඊළඟට එන්නේ මෙන්න මේ සම්මස්තකත සම්මාදිටිය කියන අවස්ථාවට. ඒ පුද්ගලයා අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති හොතම් අත්ති සුකට දුක්කටානම් සම්මානම් පලන් විපාකෝ ආදී වශයෙන් දුන් දෙහි විපාකයට යාගේ විපාකයට ආදී වශයෙන් මෙන්න මේ කර්ම ඵල අදහන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ පින්තුණු හුඟක් දෙනා ඉන්නේ මෙන්න මේ කර්ම ඵල අදහන ස්වභාවයෙන්. කර්ම ඵල ඇදීම පින්තුණි අපේ ජීවිතවල ලොකු ආලෝකයක් ලැබෙන හේතුන කාරණයක්. යම් කෙනෙක් කර්ම ඵල අදහන්නේ නොඅදහා ඉන්නවා නම් එවැනි කෙනාට පින්තුණි ඕනෑම වැරදි වැඩක් කරන්න පුළුවන්. ඒ නිසා කුසලයට නැඹුරු වෙන්න කෙනාගේ මූලික පියවර තමයි මෙන්න මේ වගේ කුසල දහමල යෙදීම. ඒක සම්මස්තක සම්මාදිට්ඨියත් එක්කෙන තමන්ගේ ඇති වෙන දිනුවා. මෙන්න මෙවැනි කෙනා තමයි බොහෝ විට පින්තුණි දානමයන් පුණ්‍යකිරිය වස්තු, සීලමයන් පුණ්‍යකිරිය වස්තු, භාවනාමයන් පුණ්‍යකිරිය වස්තු ආදී වශයෙන් සඳහන් කරන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලන් නිතරමයි යෙදන්නේ. බුදුහාඳුර නිතර මගේ කලා සින්දාම් කරන්න කියලා. සමහර ඇත්තන් ඇතැම් විට හිතාගෙන ඉන්නවා සමහර වන පොත්පත් කියපු අය බුදුහාඳුර පින්කම් කරන්න කියලා නෑ කියලා සමහර අය කියනවා. එහෙම එකක් නෑ පින්තුනි. බුදුහාඳුර නිතරම පිනට උනන්දු කෙරෙව්වා. මා පුණ්‍යස්ස බහේ කියන පිනට බය වෙන්න එපා කියලා කිව්වා. ඒ වගේම පින්දාම් කරන කෙනා යලි යලි පින්කම් කරන්න කියලා කිව්වා. බුදුහාන් කෙලෙස දේශනා කළේ පින්තුනි, සුකෝ පුණ්‍යස්ස උච්චෝ කියලා සඳහන් කළා. යම් කෙනෙක් ජීවිතේ වැඩිපුර පින්දාම් සිදු කරනවායි කියලා කියන්නේ ජීවිතේ වැඩිපුර සැපරැස් කර ගැනීමක් කියලා. එනිසා යම් යම් අයයන් මේක අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් නිරෝගී භාවයෙන් දින වෙන විදිහට සමහරගේ ජීවිතවල පිනති ලොකු හිස්භාවක් තියෙනවා. මෙන්න මේ හිස්භාවට ප්‍රධානම හේතුව තමයි අර සද්ද ආදී සප්තාරය ධනයන්ගේ තියෙන අඩුව. බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා ආර්ථිකයෙන් අධ්‍යාපන ආදී කාරණාවලින් සමෘද්ධිමත් වුණාම අපේ ජීවිත සම්පූර්ණයි කියලා. නමුත් පිනතුනේ ජීවිතයේ සැඳෑ සමය වෙනට බලනකොට එය ලොකු හුදකලා භාවකින් ඉන්නේ. ලොකු පාළුවක් ලොකු හිස්භාවක් ජීවිතවල රැඳෙන්නේ ඇයට අර කුසලයේ තියෙන පිනේ තියෙන අඩුව නිසා. ඒ නිසා පිනතරම පිනට බරව ජීවිත ගත කරන්නට ඕන. ඒ පින්කම් කරන්න පිනතුනේ Tamanta ජීවිත එළඹෙන්න තියෙන හුඟා කරදර කම්කටොළු අඩු වෙනවා. ඒ පින්කම් කරන්න Taman එකයි අනිත්‍ය ලොකු ආශිර්වාදයක් වෙනවා. පින්කම් කරන්න අපදියා බලාගෙන ඉන්න අනිත්‍යයට ඒක ලොකු ආදර්ශයක් වෙනවා. ඒ සියල්ලටම වඩා පින්තුනි පින්දහම් කරනකොට තමන්ගේ හුඟා කටයුතු සාර්ථක වෙනවා. අධ්‍යාපනයේ යෙදෙන කෙනෙක් නම් අධ්‍යාපනයේ කටයුතු වඩා ඉක්මනින් සාර්ථක ඉලක්ක කරා ළඟා වෙන්නට හේතුවක් වෙනවා. ඒ වගේම රැකියාවක යෙදෙන කෙනෙක් නම් කරන රැකියාව වඩාත්ම නිවැරදිව වඩාත්ම උසස් ආකාරයෙන් කළා තමන් බලාපොරොත්තු වන ආකාරයට දැහැමි වෘත්තියෙන් ඉදිරියට යන්නට ඒක හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් සමාජ ජීවිත සම්බන්ධතා සහිත ජීවිත ගත කරන කෙනෙක් නම් අන්‍යෝන්‍යයන් අතරේ සුමනතාවයේ දිනු වෙලා තීර්ථමත් කෙනෙක් හැටියට තමන්ට කාලය ගත කරන්නට ඒක හේතුවක් වෙනවා. සිල්වත් ජීවිතය අනිසංස හැටියට විසරජව වනම පිරිසක් ඉදිරියට නොපියව යන්න පුළුවන් ඉදී හැකියාවක් මේ පින කුසලය තුලින් ඇති වෙනවා. එනිසා පින්තුනි කුසලය වූ සම්මාදිට්ඨියේ පළවෙනි පියවර තමයි මෙන්න මේ පිළිට බරවෙච්ච අම්මස්සකතා සම්මාදිට්ඨිය. බොහෝ දෙනා හිතන් ඉන්නවා පින්නතුනි අපි සින්දහම් ටිකක් කරනවා, අපි බණ ගහනවා, අපි කෝයට සිලුත් ගන්නවා, ඒ නිසා අපේ ජීවිත දැන් සම්පූර්ණයි කියලා. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන අපිට පින්නතුනි මෙන්න මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉක්මවල කියපු තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. මේක තමයි අපි ළඟා ජීවිත සම්මාදිට්ඨිය. බුදුහාමුදුර දේශනා කරනවා අත්ති බික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මක්ඛංගා කියලා. මේක විශේෂ අවස්ථාවක්. මෙන්න මේ සම්මාදිට්ඨිය තමයි පින්නතුනි සැබෑ ලෙසම අපට දුකෙන් නිදහස් වෙන්න මාවත සඳහන් වන්නේ. අම්මසකතා සම්මාදිට්ඨිය ඇතැමිට අබුද්ධෝත්පාද කාලේ ගුණත් පින්නතුනි කෙනෙකුට පුරන්න පුළුවන්. ඇතැමිට සාමාන්‍ය දාන සීල විතරක් නෙවෙයි භාවනාව දිනු කළ ඇතැමිට සිත දිනු කරලා ධ්‍යාන වඩලා මහාකල් 84000ක් ආයුෂ තියෙන නේව සංඥා නා සංඥායතනෙ කියන අරෝපාචර බ්‍රහ්මලෝකයට නම් යන්න පුළුවන් ඉතින් හිත දිනු කරගන්න පුළුවන් මේ සම්මාදිට්ඨියේ මුල් පියවර දිනු කළා. නමුත් පින්නතුනි එතරම් දීර්ඝ කාලයක් බ්‍රහ්මලෝකණී ඉතිහාස දුකෙන් නිදහස් වීමක් නැහැ. නැවත ඇතැමිට පසු කාලීන යා දුකට ගාමි වෙන්න පුළුවන්. එනිසා බුදුදහමේ ප්‍රධාන වශයෙන් උනන්දු කරන්නේ පුද්ගලයන්ට සක්කාය දිට්ඨිය ප්‍රහීණ කිරීම සඳහා වූ මාවත දැක්වෙන මෙන්න මේ දෙවැනි සම්මා දිට්ඨියේ පියවරට යන්නට. ඒකට හේතුව තමයි පින්නතුනි අපි කොයිතරම් පිනින් බරව හිටියත් මේ කම්මස්සකට සම්මා දිට්ඨිය සහිතව හිටියත් අපි ජීවිතේ හඬන්න වැළපෙන කාරණයක් ආපු අවස්ථාවේදී අපි හඬනවා වැළපෙනවා. අපේ සමීපතම ඥාතීන් ළඟ වුණාම අපේ සමීපතම ඥාතීන් මිය යනකොට අපි උඟා සංවේගයකට පත් වෙනවා, දුකට පත් වෙනවා. මොකද මේ පින්කම් වලින් විතරක් හේතුකෙන් අපට නිදහස් වෙන්න බෑ. හේතුකෙන් නිදහස් වන නම් පින්නතුනේ මෙන්න මේ සම්මා දිට්ඨියේ දෙවෙනි පියවර වූ ලෝකෝත්තර සම්මා දිට්ඨිය නමින් හැඳින්වෙන අරියා අනාසවා ලෝකෝත්තර මක්ඛංගා කියන සම්මා දිට්ඨියට අපි යන්නට ඕන. අරියා කියන්නේ ආර්ය වූ කියන එක, අනාසවා කියන්නේ ආස්ත්‍ර වලින් බැහැර වූ කියන එක, ලෝකෝත්තරා කියන්නේ ලෝකෙන් ඉක්ම වෙච්ච, මක්ඛංගා කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලට මාර්ගාංගයක් වෙච්ච සම්මා දිට්ඨියක් කියනවා. මෙන්න මේ සම්මා දිට්ඨියෙන් කරන්නේ පින්නතුනි දුක ඇතිවන හේතුව ගැන පැහැදිලිවම විග්‍රහ කළ දක්වනවා. දුක ඇතිවන්නේ ඇයි? අපේ නෙතක අඳුල, සිතට අසහනය ඇතිවන්නේ ඇයි කියන කරුණ පැහැදිලිවම මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් පැහැදිලි වෙනවා. පින්නතුනි සැබෑ ලෙසම අපි බුදුදහම තේරුම් ගත්තායි කියලා කියන්නේ දුක පිළිබඳව තේරුම් ගත්තායි කියන පදනමෙන්. සාමාන්‍ය පින්නතුනි අපට හිතෙනවා ලෙඩ වෙන එක, මහලු වෙන එක වගේ කාරණා තේරුම් ගත්තොත් දුක තේරුම් ගත්තායි කියලා. පින්නතුනි එවැනි කාරණයක් තේරුම් ගන්න බෞද්ධයෙක් වෙන්න ඕනේ. බෞද්ධයෙකුගේ ප්‍රධාන ලක්ෂණය තමයි දුක තේරුම් ගැනීම. ඒ දුක තේරුම් ගැනීමේදී ප්‍රධාන කරුණක් හැටියට සඳහන් කළා තියෙන්නේ ධම්මචක්ක සූත්‍රය ආදී සූත්‍ර රැසට සඳහන් වන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණය. උපාදානස්කන්ධ පංචකයේ ගොඩනැගීමේ දුක ගැන සඳහන් කරනවා. පින්නතුනි මේක ටිකක් ගැඹුරින් අපි තේරුම් ගත යුතු කාරණයක්. උපාදානස්කන්ධ පංචකය කියලා කියන්නේ අපි ඇසින් රූපයක් දකිනවා නම් රූපය දැකීම පිළිබඳ වේ දර්ශනය අපේ හිතට අවබෝධ වෙනවත් එක්කම උපාදානස්කන්ධ පංචකයක් ක්ෂණිකව හටගත්තා. ඇතෙන් රූපය දැකිනවයි කියලා කියන්නේ කනෙන් ශබ්දයක් අහනවයි කියලා කියන්නේ උපාදානස්කන්ධ පංචකය ක්ෂණිකව හටගත්තා, ක්ෂණිකව නිරුද්ධ වුණා. මෙන්න මේ දේ අපි හරියට දන්නේ නැති නිසා අපි හිතාගෙන ඉන්නවා බාහිර ලෝකයක් සැබෑලිසම තියෙනවා, අභ්‍යන්තර ලෝකයක් සැබෑලිසම තියෙනවායි කියන වැරදි හැඟීම නිසා අපි මේ අස්සන්නාස අදින්ද්‍රිය වලට රූප ශබ්ද ආදී අරමුණු නැඹුරු වෙනකොට මේ ඇති වෙන අවබෝධය අපි මම මගේ වශයෙන් ග්‍රහණය කරගන්නවා. සමායතුරු කරන පුද්ගලයන්, ඒ වගේම සමායතුරු කරන සමා පාවිච්චි කරන බඩු පාණ්ඩ, ඒ වගේම සමාඩ තියෙන කීර්ති නාමය, සමාඩ තියෙන රැකිරස් ආදිය මේ සියල්ල අපි පිළිතුරු මගේ කරගෙන මේ ඉන්නේ. යම් සාර්ථියක් මගේ කරගෙන දැඩි ආශාවෙන් ඉන්නවා නම් එනතන අපිට හිතෙනවා අපි මේ සැප විඳිනවායි කියලා. අපට හිතෙන මහ ලොකු තෘප්තියක් අපි විඳින්නේ කියලා. එහි යම් තෘප්තියක් ආස්වාදයක් තියෙනවා පින්නතුනි. නමුත් ඒ ආස්වාදයේ පින්නතුනි අල්ප ආස්වාද දෙයක්, ඒක බහු ආදීනව දෙයක්. ඒ ආස්වාදේ තාම ටික කලකට විතරක් සීමා වෙන දෙයක්. ඒ නිසා බුදුදහමෙන් සඳහන් කරන්නේ මෙන්න මේ ආස්වාදයෙන් අපි මුලා වුණොතින්. ඒ ආස්වාදයෙන් මුලා වුණාය කියලා කියන්නේ පින්නතුනි යමසක අපි දැඩි ලෙස ආසා කරාය කියලා කියන්නේ. යමක් පිළිබඳව අපි ලෞකික දෙයකට වඩාත්ම සතුටු නැහැ කියලා කියන්නේ අනිත් පැත්තෙන් පින්නතුනි ඊට සමගාමීව අපි ඒ දේ වෙනස් වෙනකොට, ඒ දේ තමා කැමති විදිහට නොපවතිනකොට, ඒ දේ තමන්ට අහිමි වෙනකොට, ඒ දේ විනාශ වෙනකොට තමා ඒ තා ප්‍රමාණයට දුක් වෙනවා.

ඒ වගේ මේ වෙනස් වීම දකින ප්‍රමාණයට වෙනස් වීම නොවීම දකිනවා නම් ඔහු දුකක් තේරුම් ගන්නට වෙනවා. ඒ වගේම දුක තේරුම් ගන්න ප්‍රමාණයට ඔහු ආත්ම දෘෂ්ටියෙන් බැඳලින්න තමා අසුරු කරන දේවල් සහ සමාජීය ශාරීරිය පිළිබඳව නැත්තම් කිටියෙන් කියනවා නම් උපාදාන ස්කන්ධ පංචකය පිළිබඳවම තියෙන ආසාව එකෙන් එක සමාවෙමින් අඩු කරගන්නවා. මෙන්න මේ අවබෝධය කරා යාම පින්නතුනි අපේ ජීවිතවල ප්‍රධානම ඉලක්කය කරගන්නට ඕන. අපි මෙවැනි කාලයක පින්නතුනි මානසික ලෝකෙ ඉපදලා තින්න මේ අවබෝධය ලබන්න. ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි සමහර දෙවියන් දිව්‍ය ලෝකෙින් තුත වෙනකොට අනේ දෙවරු ඇවිල්ලා මේ දෙවියන්ට ආරාධනාවක් කරනවා ඔබ සුගතියට යන්න ඔබ සුගතියට ගිහිල්ලා බුදුන් දහම් සමුන් කියන රත්නත්‍රයේ සරණ යන්න කියලා. දෙවියන් පින්නතුනි සුගතිය හැටියට දේශනා කරන්න කොහේද? දෙවියන් සුගතිය හැටියට සඳහන් කරන්නේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකෙ ඉපදීමයි. නමුත් මනුස්ස ලෝකෙට ආපු අපට මේක අමතක වෙලා අපි හිතාගෙන ඉන්නවා නැවත අපි අර පැත්තට හැරෙන සුගතිය කියලා හිතලා. පින්නතුනි ඉතාම වටින භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ලබාගත්තේ අපි. ඒ නිසා මේ ලබාගත් අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. අත්හැරෙවිද දිවියේ පටන් ඇතැම් විට අවුරුදු 120 දී මහණේ සෑත් සිටිය බුදුරජාණන් වහන්සේ විපාලේ. අත්හැරෙවිද දිවියේදී සහස්ත්‍රයේ ස්වාමීන් වහන්සේ හිටියා වගේම රාජ ආම්දුර වැනි අය, ඒ වගේම සෝනා මිහිණේ වැනි අය අවුරුදු 120 දී මහණ වෙච්ච අය. ඒ නිසා කෙනෙකුට හිතන්න පුළුවන් ඇතැම් විට දැන් අපට වයසයි, දැන් අපට ඇඟේපස්සේ අමාරු, දැන් ලෙඩ දුක් වැඩි, දැන් නම් මුකුත් කරන්න බෑ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලයේ ශ්‍රාවකයන් වහන්සේලා අප්‍රමාදීව ක්‍රියා කරපු ආකාරය අපේ ආදර්ශයට ගන්නට ඕන. ඒක අපේ ජීවිතේට ලොකු ආලෝකයක්. ඒක අපේ ජීවිතේට ලොකු ආදර්ශයක්. ඒ නිසා අපි මේ ලබා ගත්තා වූ ඉතාම දුර්ලභ අවස්ථාවෙන් අප්‍රමාදීව කුසල දහම් සිදු කරන්නට ඔබ අප හැමදෙනාම අධිෂ්ඨාන කරගනිමු. එසේ සිදු කිරීම සඳහා ත්‍රිවිධ රත්නය ආශිර්වාදයෙන් මේ හැමදෙනාටම නිදුක් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කම සිදු කිරීමෙන් මිය සංගීතයෙන් බලාපොරොත්තු වෙනවා. මීට වසර 12කට කලින් මිය ගිය නාවින් නේගිසෝ ලයිනල් අප්වාන මහත්මයාට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම මේ මහත්මයාගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමටත්, ඥාති මිතුරන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, ඒ වගේම කළුබෝවිල හාමිනේගේ පාර්ශ්වයෙන් මිය ගිය ඒ දෙමව්පියන් ඇතුළු ඥාතියන් හැමදෙනාටම පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා සෙන්නකෝන් මහත්මයා ප්‍රධාන ඥාතීන් මේ පින්කමේ දායකත්වය උතුලනවා. එනිසා අපි හැමදෙනාටම පුණ්‍යානුමෝදනා කරමු. මේ මිය පරලෝකගත ලයිනල් අප්පාමි මහත්මයා ප්‍රධාන සියලුම ඥාතීන්ද, ඒ වගේම දෙවියන් සහිත ලෝකයාද මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු.